හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද නැහැ. ගරු කතානායකතුමනි, ඇමතිකම් දීම ගැන පරීක්ෂණ කරන එක වෙන ප්‍රශ්නයක්. නමුත් ඇමතිකම් දීමේදී මුදල් ගනුදෙනුවක් උඩාරන් ඒක ගැන පරීක්ෂා කරන්න අයිතිය අල්ලස් කොමිසමට තියෙනවා.